ඔබ එන්න සුළඟේ දවටිලා මායින්නේ ඔබ දැන්නේ කියා සුදුහන්ස තටුවේ සැතපිලා පෙම් කරමු රහසේ සැඟවිලා ලබැඳියේ මාසිතුන් සිරකලා ලබැඳියේ මාසිතින් පෙම්කලා නාදල්ලවාගේ සිතුලනා මුතුහාදු ඇස්සෙන් මාතෙමා ඔය දෙතුල් අතරේ සිරවෙලා මට ඉන්න ඇත්නම් තනිවෙලා ලබැඳියේ මාසිතුන් සිරකලා ලබැඳියේ මාසිතින් පෙම්කලා කවඩි මාලේ මාගොතා ඔය ගෙලේ පලනා හැඩ බලා මාවින්ද සතුටේ දින් සොයා ඔබ යන්න සුළඟේ අපටම ලබැඳියේ මාසිතුන් සිරකලා